වහාම පාර්ලිමේන්තුව විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයක් කියලා මේ රටේ තියෙන අවුල් වියවුල් තත්ත්වෙන් මිදෙන්න බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් තෝරාපත් කරගන්න ජනතාවට අවස්ථාව දෙන එක. අපි පිළිගන්නවා සංවිධානයක් වශයෙන් මේ පවතින ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනි කියලා. හැබැයි ඒක හදිස්සියගෙන එන පැලැස්තර සහිත ව්‍යවස්ථාව වෙනසක් වෙන්න බෑ. මේක පෞද්ගලික න්‍යාය පත්‍ර මත තාම හදිස්සියෙන් කරන සංශෝධන වලින් වෙන්නේ අනාගත පරපුරට තමයි මේ ව්‍යවස්ථා අර්බුද ඇති වෙලා විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. වසරක කාලයක් තුල සම්පූර්ණයෙන්ම මේ වෙනුවෙන් කැප වෙලා ව්‍යවස්ථාව වෙනස් කරලා පවතින ඡන්ද ක්‍රමය වෙනස් කරලා ඊට පස්සේ ඒක අවශ්‍ය නම් ජනමත විචාරණයකට පවා ලක් කළා. දැන් අද කරන්නේ ජනමත විචාරණයට ලක් වෙන කරුණු අයින් කරනවා. ඉතින් 225කට තීරණය කරන්න පුළුවන්ද? මේක රටේ පරමාධිපත්‍ය කියන්නේ සමස්ත ජනතාව නියෝජනය වෙන්න ඕනේ.